මේ රටට නිදහස ලැබුණ දිනේ සිට අද දක්වා බාණ්ඩාගාර බිල්පත්වල රජයට ණය ලබා ගන්න පුළුවන් උපරිම සීමාව ලෙස බිලියන 850යි තියෙන්නේ. අද ඉදිරිපත් කරනවා බිලියන 400ක් ණය වශයෙන් ලබා ගන්න බාණ්ඩාගාර බිල්පත් මගින් මේ ගරු සභාවේ අනුමැතිය ඉල්ලනවා. එතකොට මේ කරන්නේ ඉතාම ව්‍යාජ වැරදි මූල්‍ය කළමනාකරණයක් යටතේ ඇතිවලා තියෙන ප්‍රතිඵලය නිසා සල්ලි ගෝණි ගානක් අච්චු ගහන අවසර ගැනීමක් මේ කරන්න හදන්නේ. අපිට මේ වර්ෂයේ නිම වෙනකොට බිල්බරැක්කවල සල්ලි ගෙනිහිල්ල ඉවරලා මේ රටේ ජනතාවට දරන්න බැරි ජීවන වියදමේ පීඩනයක් වෙන මේ වගේ වැදගත් කරුණක් පිළිබඳ එතුමා උපදේශකාරක සභාවක් රැස් කළා. ගරු සභාවට තියෙන මුදල් බලය යටතේ කරුණු කිව යුතුව තියෙනවා.